පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කරගත් ආකාරයට ඒ පිළිබඳව තීරණයක් ගැඹුරින් අධ්‍යයනය කොට ගරු කතානායකතුමා විසින් කාලය ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධව පක්ෂනායකයන් අතර එකඟතාවයක් ඇති වූ බව සභාවට දන්වා සිටි. ගරු බඳුල ගුණවර්ධන මන්තුමා, අද මේ රටේ සමස්ත බැංකු ක්‍රමය, ණය ක්‍රමය, මුදල් වෙළඳපොළ, රාක්දර වෙළඳපොළ සියල්ලට මුදල් කොලේ අච්චු ගහන තැන සම්බන්ධයෙන් මතුවෙලා තියෙන අර්බුදය කිසිසේත් කල් දාන්න පුළුවන් එකක් නෙමෙයි ගරු කතානායකතුමනි. ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ අනිත් සියලු කටයුතු වලට වඩා ප්‍රමුඛතාවය දීලා මේ ප්‍රශ්නේ පිළිබඳ අපිට දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න අවසරය දෙන්න කියලා.